බුද්ධ ස්තූප බුද්ධානුස්සති භාවනාවට අත්වැලක් පූජ්‍ය ගංගොඩවිල සෝම හිමි. පිදුම සීල සුගන්ධිත වර ගුණ රංජිත ගුරු දෙවි මඩිහේ නා සමිඳුන් උතුම් තපෝ ගුණ සාර යතිඳු අම්පිටියේ ගුරු දෙව් ලොකු සමිඳුන් පාද පద్ම යුග හද පිරිබැතියෙන් අදර සිතින් පිනිපා කරමින් මේ බුදු ගුණගත බුද්ධ ස්තූපය පුද නෙමි ලෝතුරු බව පතමින් පූජ ගංගොඩවිල සෝම හිමි. සම්පාදකගෙන් මේ බුද්ධ ස්තූප වූ කලී බුදුරජාණන් වහන්සේ තූපාරහ පුද්ගලයෙක්යැයි උන්වහන්සේ විසින්ම මහා පරිනිබ්බාන සූත්‍රයේදී වදාරන ලදී. පශ්චිම ජනතාව විසින් ඒ ලෙස ස්තූප කරවා පිදිය යුතු සෙසු උතුමන් හැටියට පසේ බුදු රදහුද තථාගත ශ්‍රාවකයන් වහන්සේද සක්විති රජ තෙමේද එහිලා දැක්වුණාහ. මේ වූ කලී ලේඛනයෙන් බැඳුණු බුද්ධ ස්තූපයකි. නව අරහාදී බුදුගුණයන් නුවණින් සිහිකරත් සිහිකරත්ම සැදැහැවත් බැතිමතාගේ හෘදයාභ්‍යන්තරයෙහි රමණීය බුද්ධ ස්තූපයක් නිර්මාණය වෙයි. සෑම සැදැහැවත් හදවතක් තුළම එබඳු බුදුගුණ සෑයක් නිමවා ගැනීම සඳහා උපකාරක ආකෘතියක් සෙයින් නිබඳුනකි මේ බුද්ධ ස්තූප ග්‍රන්ථය. පෙරවදන ඒක ධම්මෝ භික්ඛවේ භාවිතෝ බහුලී කතා ඒකාන්ත නිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති. අංගුත්තර නිකාය. මහණෙනි, බුද්ධානුස්සති නැමැති එක ධර්මයක් එක් භාවනාවක් වඩන ලද්දේ බහුල වශයෙන් පුහුණු කරන ලද්දේ ඒකාන්තයෙන් නිර්වේදය පිණිස සසරෙහි නොඇලීම පිණිස රාගයන් දුරු කිරීම පිණිස කෙලෙස් ගිනි නිවා දැමීම පිණිස අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කොට විශිෂ්ට ඥාන ලැබීම පිණිස චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය පිණිස අසංකත වූ නිවන සාක්ෂාත් කිරීම පිණිස පවතියයි බුදුරජාණන් වහන්සේ වදාළහ. බුදුගුණ මහා සාගරයකි. ඒ සියලු බුදුගුණයෝම මේ ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ යනාදී නවගුණ පාඨයේහි සංග්‍රහ වී ඇත්තාහ. ඒ ගුණ නැවත නැවත ඊපිට ඊපිට සිහි කිරීම සිතේ වැඩීම බුද්ධානුස්සති නම් වේ. මෙය ඉතා උතුම් භාවනාවකි, මහා පින්කමකි. එයින් ගුරුළු ගෝමී මහා පඬිතුමා බුදුගුණ මුත්තේපුල් මෙත් බහා උන් මුත්සිත් නොවේවා කෙනෙහික් හිදූ පරවැඩමුත් පියෝමා. මොහොතක්වත් මාගේ වචන බුදුගුණ කීමෙන් තොර නොවේවා. මොහොතක්වත් මාගේ සිත මෛත්‍රී භාවනාවෙන් තොර නොවේවා. මොහොතක්වත් මාගේ ක්‍රියා පරවැඩෙන් අනුන්ට යහපත් කිරීමෙන් තොර නොවේවා යැයි ප්‍රාර්ථනාවක් කළේය. යේසං මයි සද්දා මත්තං පේම මත්තං සබ්බේතේ සග්ග පරායනා යනුයෙන් යම් කෙනෙකුට මා කෙරෙහි ශ්‍රද්ධා මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් තිබේ නම් ඔහු ස්වර්ග පරායන වෙති. හෙවත් සුගතීන්හි උපදිති බුදුරජාණන් වහන්සේ වදාළසේක. බුදුගුණ දැනගත් තරමට ඒ පිළිබඳ සිතූ තරමට ශ්‍රද්ධාව උපදී. සැදැහ ඇතියෝම සියලු ශාසනික ගුණරුවන් රැස් කරගෙන දුකින් මිදෙති. ලොවට සසුනට සියලු යහපත සලසති. මේ බුද්ධානුස්සතිය වඩන තැනැත්තේ තථාගතයන් වහන්සේ කෙරෙහි ගෞරව ඇත්තේ වේ. හොඳ ශ්‍රද්ධාවන්තයෙක් වේ. මනා සිහියෙන් කටයුතු කරන්නෙක් වේ. ප්‍රඥාවන්තයෙක්ද වේ. මහා පුණ්‍යවන්තයෙක්ද වේ. කුඩා හෝ මහා හෝ බියක් ඉවසන්නෙකු බවට පත්වේ. දුක් ඉවසීමෙහිද සමර්ථයෙක් වේ. බුදුරජාණන් වහන්සේ සමග එක්ව වසන්නෙකු බවට පත්වේ. බුද්ධානුස්මතිය රදා සිටින ශරීරය පවා චෛත්‍යයක් මෙන් පිදිය යුතුවේ. පාපයක් කරන්නට සිතුන විට බුදුරජාණන් වහන්සේ ඉදිරියෙහි සිටින සේ පෙනී යන බැවින් පව් කිරීමෙහි ලැජ්ජා බය ඇතිවේ. මේ ජාතියෙහි මාර්ගඵලයක් නොලද්දේ නම් සුගතිගාමී වේ. හෙවත් හොඳ තැනකම උපදින්නේ වේ. පූජ්‍ය ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේ විසින් සම්පාදිත මේ බුද්ධ ස්තූප කෘතිය බුද්ධානුස්සතිය වඩන දියුණු කරන සදහැතියනට සලසන රුකුල ඉතා මහත්ය. ඉහත සඳහන් කළ පරිදි සදහැති ලොකු කුඩා හැම දෙනාටම මිලෝ පරලෝ වශයෙනුදු සලසාගත හැකි පුළුල් යහපත ගැන සිතන විට මේ ග්‍රන්ථයෙහි වටිනාකම ප්‍රමාණ කළ නොහැක්කේය. අපගේ ප්‍රිය ශිෂ්‍ය නමක් වන සෝමස්ත වීරයන් වහන්සේ ඉතා තුරුණු වියෙහිදී සසුන් බිමට පිවිසි සදහැවත් කුල පුත්‍රයෙකි. තුනුරුවන් කෙරෙහි මහත් බැතිසිත් ඇත්තෙකි. මහනුවමට සසුනට ආදර ඇත්තෝය. හොඳින් පෙළ දහම කියවා දේශනයනුදු උපදේශනයනුදු අන් අයටත් දහන් මඟ පෙන්වා දෙන්නට වියත්කම් සමත්කම් උන්වහන්සේට ඇත. දැනට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර වෙසෙමින් ධෛර්ය සම්පන්නව ශාසනාභිවෘද්ධිකාමීව උන්වහන්සේ කරන සේවා කටයුතු පිළිබඳව බොහෝ දෙනා ප්‍රශංසාමුකයෙන් කතා කරති. බෙරික් ප්‍රදේශයේහි අක්කර පහක භූමි භාගයක අලුතින් ඉදිකරවන්නට යන ශාක්‍යමුනි සම්බුද්ධ විහාරය ඒ කලාපයේහි බුද්ධ ධර්මයේ පැතිරවීමෙහිලා නුදුරු අනාගතයේදී කේන්ද්‍රස්ථානය වනු ඇතැයි අසා මහත් සතුටට පත්වීමි. මම දැන් රෝගාබාධ බහුලව මහලුව විවේකකාමීව වෙසමි. කොහේ සිටියත් අපගේ ශිෂ්‍ය පුත්‍රයෝ සසුන් පිළිවෙත් මඟ මැනවින් හොබවත් නම් අපට ඒ පරමානන්දයකි. සෝම ස්වාමීන් වහන්සේ මේ ග්‍රන්ථය සකස් කිරීමෙහිලා මහත් වෙහෙසක් දරා ඇති බව පෙනේ. හැකිතාක් බුද්ධ වචනයෙන්ම නවගුණ විවරණය කරන්නට ගත් ඇත ප්‍රශංසාර්භය. බුද්ධ ස්තූප බුදුරජාණන් වහන්සේ හා ශ්‍රාවකයන් විසින් කරන ලද බුදුගුණ වැනුම් ගර්භ කොට ඇත්තේය. බුද්ධානුස්සතිය වඩන තැනැත්තාගේ මුළු හදවතම බුද්ධ ස්තූපයකි. බුදුරජාණන් වහන්සේ උදෙසා කෙරෙන හරවත් වූද පළවත් වූද බලවත් වූද ස්තූපේ නම් ඒමය. බාහිරව පෙනෙන බොහෝ ස්තූපවලට වඩා එය ඉතාම රමණීයය, කමනීයය, මහත්ඵල මහානිසංසද වේ. එබඳු අගනා බුදුගුණ සෑයක් රචනයෙන් ඉදිකළ ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේටත් සහය වූ හැමටත් තෙරුවන් සරණින් ඉතසිතින් සෙත් පතමි. පූජ්‍ය අම්පිටියේ ශ්‍රී රාහුල මහාස්තවීර. 1997 මාර්තු 2 මහනුවර බෝලවත්තේ වජිරාරාම ආරණ්‍යයේදීය. සම්පාදක සටහන. 1982 වසරේ මගේ සිත සම්මා සම්බුදු ගුණයෙන් කෙරෙහි වෙසසින්ම නැඹුරු කාල පරිච්ඡේදයක් විය. එම වසරේ වස් කාලය අම්පාර දිස්ත්‍රික්කයට අයත් මහාය වෙහෙරගල ආරණ්‍යයෙහි ගත කරන්නට සිත් යොමු වූයේ බුදුගුණ පිළිබඳව විමර්ශනයක යෙදුණු සඳහාය. එහිදී නොසිතූ නොපෙතූ අයුරින් අපමණ බාධා පැමිණියද අදිටන් කරගත් කටයුත්ත වූ පෙළ අටුවා හා විනත් ධර්ම ග්‍රන්ථ ඇසුරෙන් සම්බුදු ගුණ විමසුම ඇරඹීමි. මගේ සම්මර්ෂණය බොහෝ දෙනාට හිතසුව පිණිස වේවායයි සිතවිල්ලක් ඇති වුණු හෙයින් යම් යම් කරුණු සැකවින් සටහන් කර තබන්නට පටන් ගතිමි. අරහං ගුණය පිළිබඳ සටහන ලියා අවසන් කිරීමට මසක් පමණ ගත විය. එය ලියා අවසන් වූ දින අලුයම් වේලෙහි බුදුගුණ මානසිකාරයේ හේතුවෙන්දෝ තථාගත බුදුරජාණන් වහන්සේගෙන් ආසිරි ලැබුණු සිහිනෙන් දුටුවෙමි. බාධා මඩිමින් අදිටනින් යුතුව ඉදිරියට යන්නට ඉන් ලද චිත්ත ධෛර්ය පමන කළ නොහැක්කකි. ඔස්ට්‍රේලියාවේ ධර්මදූත කටයුතු සඳහා යන්නට සිදු වූයේ මේ අතරතුරදීය. එහිදීද විවිධ සම්බාධවලට මුහුණ දෙන්නට සිදු විය. ඒවා මාගේ සාංසාරික දෝෂයයි මම කල්පනා කරමි. ඒ සියල්ලක් අභිබවා ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර නෝබල් පාර්ක් හි වික්ටෝරියා බෞද්ධ විහාරය කේන්ද්‍ර කරගෙන එරට වෙසෙන සදහවත් ශාසන මාමක බෞද්ධ ජනතාවගේ නොබද සහයෙන් ශාසන කටයුතු ආරම්භ කළෙමි. ඒ කටයුතු පුළුල්ව සාර්ථකව ඉඩකඩ ඇතිව කරගෙන යන්නට ශාක්‍යමුනි සම්බුද්ධ විහාරය නමින් නව මධ්‍යස්ථානයක් ඉදිකිරීමේ කටයුතු දැන් ආරම්භ කර ඇත. ඒ සඳහා අක්කර පහක මනරම් බිම් කොටසක්ද ලබාගෙන ඇත. මීට එරට සදහැවතුන් පමණක් නොව ශ්‍රී ලංකාවේ වෙසෙන සදහැවතුන්ද දක්වන අනුග්‍රහශීලී සහයෝගය වෙනුවෙන් කෘතඥතාව පළ කිරීමට මෙයද අවස්ථාවක් කරගනු කැමැත්තෙමි. 1996 වසරේ වස් කාලය ලංකාවේ ගත කරන්නට සිටියේ නිවාඩුවක් ලැබමින්ම නොඑක් කටයුතු නිසා අතපසු වූ යතෝක්ත බුදුගුණ ග්‍රන්ථය ලියා අවසන් කරගනු පිණිසය. මහනුවර බෝවලවත්තේ වජිරාරාම ආරණ්‍ය සේනාසනය මට ඒ සඳහා ക്ഷേම භූමියක් විය. එහි ගෙව වස් සමයේ මා හැඟි ප්‍රතිඵලයයි මේ දහම් ගත. පසුව මහර්ගමසිරි වජිරඥාන ධර්මායතනයේදීද බම්බලපිටියේ වජිරාරාමයේහිද වෙසෙමින් ඌනපූර්ණය කළෙමි. මේ පොත කියවන ඔබට ලිහිල් තැන් මෙන්ම ගැඹුරු තැන්ද හමුවනු නිසකය. මන්දෝත්සාහී නොවන්න, එක හුස්මට කියවාගෙන යන්නට තත් නොකරන්න, මේ නුවණින් තේරුම් ගනිමින් කළ යුතු බුදුගුණ භාවනා මනසිකාරයකි. එහෙයින් මෙහි දැක්වෙන එක් බුදුගුණයක් ඉවසීමෙන් තුන් වරක්වත් නැවත නැවත කියවන මෙන් පාඨක ඔබගෙන් ඉල්ලා සිටිමි. පින්වත් ඔබ වඩන ඒ භාවනාවෙන් මහත්ඵල උදා කර ගැනීමට ඒ මනා අත්වලක් වනු නියතය. ඔබට මෙලොව පරලොව යන දෙලොව සුවයත් ලෝතුරු සුවය වූ සංසාර දුකින් මිදීමත් සිදු කර ගැනීමට එයින් අගනා පිටු බලයක් සැපයෙනවා ඇත. කෘතඥතානුස්මෘතිය. මේ බුද්ධ ස්තූප කෘතිය එළිදැක්වීමෙහිදී සෝදුපත් බැලීම ආදියෙන් අප කලින සොයුරු ත්‍රිකුණාමලේ ආනන්ද ආයුෂ්මතුන් දුන් අනේගි සහාය කෙසේවත් අමතක කළ නොහැකිය. පිටකවර නිර්මාණයේදී පිටකෝට්ටේ සුමිත්‍රා අමරසිංහ මහත්මියත් නිර්මාණ ඡායාරූප ශිල්පී කුමාර එදිරිසූරිය ජනක ගුණතිලක යන තරුණ කලාවේදීහුත් මුද්‍රණයෙහිදී මහරගම රුවන් පහරුවේ ආර්.ජී. ගුණතිලක මහතාත් විශිෂ්ට සහයක් ලබා දුන්හ. එමෙන්ම මහරගම ධර්මායතනයේ පොඩි හාමුදුරුවරු නොයෙක් අයුරින් මට උදව් වූහ. පොතේ මුද්‍රණ බැරපත් දැරීම සඳහා නිස්සරණාධ්‍යාශයෙන් විශේෂ අනුග්‍රහ දැක්වූ සදහැවත් සැම දෙනාටම වෙසසින් කෘතඥ වෙමි. ඔබ හැම දෙනාටම මගේ නොවක් පින් හා තිව් හෘදයාංගමව මෙයින් පිරිනමනු කැමැත්තෙමි. මේ පින් බලෙන් සසර දුකින් නිදහස්ව ලබන ලෝතුරු සුවය හැමතෙම ලැබේවායි පතමි. මේන් මා විසින් අත්පත් කරගත් යම් පිනක් වේ නම් එය මාගේ පරම පූජනීය ගුරුදේවයන් වහන්සේලා වන අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහා නායක මාහිමියන් වහන්සේගේ අතිපූජ්‍ය අම්පිටියේ ශ්‍රී රාහුල නායක මාහිමියන් වහන්සේගේ සසර ගමනේදී මට සුජාත උපතක් දුන් මාගේ ආදරණීය මාපිය දෙපළගේත් නිදුක් නිරෝගී සුව හා දිගාසිරි සඳහා එකතකින්ම හේතු වේවායි පතමි. ගංගොඩවිල සෝම හිමි. 1997 මාර්තු 12 මහරගම සිරි වජිරඥාන ධර්මායතනයේදී. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. පිවිසුම. අසුරු සෙනක් කරන පමණ මොහොතක් බුදුගුණ සිහි කරන්නා ධ්‍යාන සහිතව වසන්නෙකු බවත් ශාස්ත්‍රූන් වහන්සේගේ අනුශාසනාව කරන්නෙකු බවත් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළහ. බොහෝ කොට බුදුගුණ වඩන්නේ නම් ඒ ගැන කවර කතාවක් දැයි වදාරන ලදී. ඒක ධම්මෝ භික්ඛවේ භාවිතෝ බහුලීකතෝ ඒකාන්ත නිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමාය අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති. කතමෝ ඒක ධම්මෝ බුද්ධානුස්සති. මහණෙනි, එක්ම ධර්මයක් භාවනා වශයෙන් වඩන ලද්දේ, පුරුදු කරන ලද්දේ, ඒකාන්තයෙන් සසර කලකිරීම පිණිස, සසර නොඇලීම පිණිස, රාග දෝෂ මෝහයන්ගේ නිරෝධය පිණිස, කෙලෙසුන්ගේ සංසිඳීම පිණිස, විපස්සනා නුවණ පිණිස, චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස පවතින්නේ යැයි දේශනා කොට වදාළේද, ඒ බොහෝ කොට බුදුගුණ වැඩීමේ අනුසස් පිළිබඳව සඳහන් කිරීමේදීය. බුදුගුණ මෙනෙහි කිරීමෙන් ශ්‍රද්ධාව වැඩෙයි. ශ්‍රද්ධාව යනු සද්ධහති තථාගතස්ස බෝධින්, තථාගතයන් වහන්සේගේ සම්බෝධිය හෙවත් සර්වඥතා ඥානය පිළිබඳව ඒ ඒ කරුණෙහිලා විමසා හේතු සාධක සහිතව ඇදහීමය, පිළිගැනීමය. අනුන්ගේ සිත්තකීමේ නුවණ නැති යමෙක් තථාගතයන් වහන්සේගේ සම්බෝධිය පිළිබඳ විමසන්නේ දෙකරුණෙක්හිලා විමසිය යුතු බව වීමංසක සූත්‍ර දේශනාවෙහි වදාළහ. ඒ කවර දෙතනක් දෙයත් තථාගතයන් වහන්සේගේ කාය සමාචාරය හා වාග් සමාචාරයෙහිය. තථාගතයන් වහන්සේගේ කාය හා වාග් සමාචාරයන් පිළිබඳව නොයෙක් අයුරින් විමසන ලදුයේ ඒ කාය වාග් සමාචාරයන්හි පිරිසිදු බව නිගමනය කරන්නේ උන්වහන්සේ සම්මා සම්බුද්ධය, ධර්මය ස්වාක්ඛාතය, සංඝයා සුපටිපන්නයයි තීරණය කරන්නේය. බුදුරජාණන් වහන්සේ අද ජීවත් නොවන බැවින් උන්වහන්සේගේ කාය සමාචාර වාග් සමාචාරයන් පිළිබඳව විමසීම කළ නොහැකියැයි නොසිතිය යුතුය. යෝ ධම්මං පස්සති සෝමං පස්සති. යමෙක් ධර්මයේ දකින්නේ නම් හේමා දකී යනුවෙන් දේශිත බැවින් තථාගතයන් වහන්සේගේ ධර්මය නැවත නැවත විමසීමෙන් ඒ තථාගතයන් වහන්සේගේ කාය කර්මයන්ගේ හා වාග් කර්මයන්ගේ නික්ලේශී බව, රාග දෝෂ මෝහයන්ගෙන් අපිරිසිදු නොවු බව තීරණය කළ හැකි වෙයි. ශ්‍රද්ධාව යනු එසේ කොට සම්බුදුරදුන්ගේ සම්බෝධි ඥානය පිළිබඳව පැහැදීම නැතහොත් විශ්වාසය ඇතිකර ගැනීමය. ගිහි සමාජයේ හෝ වේවා, පැවිදි සමාජයේ හෝ වේවා, සීලාදී ගුණයන්ගෙන් පිරිහෙන්නේ නම් ඊට එකම හේතුව ශ්‍රද්ධාවෙන් පිරිහීම වෙයි. උපතින් බුදුනුවෙකු වීම හෝ චීවරධාරියෙකු වීම ශ්‍රද්ධාව පිහිටීමට සුදුසුකමක් නොවේ. ශ්‍රද්ධාව පිහිටනුයේ බෞද්ධයෙකු හට පමණක් දේ කෙනෙකු ප්‍රශ්න කිරීමට ඉඩ ඇත. මුලින් සඳහන් කළ පරිදි ශ්‍රද්ධාව යනු තථාගතයන් වහන්සේගේ බෝධිය ඇදහීම නම් ශ්‍රද්ධාව පිහිටිය හැක්කේ බෞද්ධයෙකු හට පමණි. සිල්වතුන් අන්‍ය ශාසනවලද සිටිය හැකියයි කියාද තර්ක කළ හැකියුත් කර්ම කර්මඵල විශ්වාසයක් නැත්නම් පුනර්භවයක් එනම් දේව මනුෂ්‍ය ප්‍රේත තිරිසන් නිරය යන පංචගතිය පිළිබඳ විශ්වාසයක් නැත්නම් ඒ කිසිදු සසුනක සීලාදී ගුණයන්ගේ තහවුරු වීමක් නොවන්නේම යැයි දත යුතුය. ආනාපානාදී අනෙක් භාවනා විදි බෞද්ධයෙකු නොවූවත් ඕනෑම කෙනෙකුට එක්තරා දුරකට එනම් ධ්‍යාන ලැබීම දක්වා පුරුදු පුහුණු කළ හැකිය. ධ්‍යාන ලැබීම බුදුසසුනට පමණක් සීමා වී නැත. එහෙත් ආර්ය මාර්ගයෙහි දක්වන සම්මා සමාධියෙහි ඇතුළත් සතර ධ්‍යාන බුදුනුවකුට හැර අනෙකෙකුට ලැබිය හැකි නොවේ. සෑම බුදුනුවක්ගේම අරමුණ සම්බෝධිය හෙවත් අරහත්වය අවබෝධ කිරීම විය යුතුය. ඒ අරමුණ නොමැති ගිහියා හෝ පැවිද්දා හෝ කෙසේ නම් බෞද්ධයෙක් වෙයිද නොවේමය. සම්බෝධිය අරමුණකොට පිළිවෙත් පිරීමට නම් තමන් අනුගමනය කරන ශාස්ත්‍රුන් වහන්සේගේ සම්බෝධිය පිළිබඳව ඇදහීමක් පළමු කොට තමා තුළ ඇති කරගත යුතු වෙයි. බෞද්ධයාට බාහිර සරණක් තිබිය හැකිද? වර්තමාන සමාජයේ බෞද්ධයන් අතර බොහෝ දෙනා බෞද්ධ නාමධාරීන් පමණක් බව ඔවුන්ගේ ඇදහිලි වලට අනුව හොඳින් පැහැදිලි වෙයි. මිසදුටු ආකල්ප හා පිළිවෙත් බුදු සමාජය ක්‍රමයෙන් ගිලගන්නා හැටි සංවේගදායකය. බුදුරදුන්ගේ සම්බෝධිය පිළිබඳ හසරක් නොදෙන සියල්ල දන්නා ලෙස කටයුතු කරන බෞද්ධයා මෙම තත්ත්වයට ඇදවැටීම පිළිබඳව පුදුම විය යුතුද නැත. බුදුගුණ සිහි කරන්නෝම ධර්මය සිහි කරන්නන් බැවින් සදහැයෙන් වැඩෙන ඔවුහු ලෞකික සුවය පිණිස හෝ සසුනින් බැහැර පිහිට නොපතයි. බුදු දහම ලෝකෝත්තර සුවය සඳහාම පමණක් යැයි සිතීම අඥාන පවිටන්ගේ සිතුවිල්ලකි. ප්‍රසිද්ධියේම මෙවන් අදහස් පළ කරන්නෝද බොහෝ වෙති. සදහම් නොදන්නා බැවින් ඔවුන් එසේ පවසති. එසේ පැවසීම බුදුරජාණන් වහන්සේට බොරුවෙන් චෝදනා කිරීමකි, අවමන් කිරීමකි. අන් අයද නොමග යවා විපතට හෙළන ඔවුහු බොහෝ අකුසල් රැස්කොට දුගතිගාමී වන්නෝය. ලෞකික සුවයට මුල් තැන දෙන්නන්ගේ තෘෂ්ණාව පිදුරු එක්වන ගින්නක් මෙන් වැඩෙන්නේය. අතෘප්තිකර සිත් ඇති ඔවුහු ලෝභ දෝස මෝහාදී අකුශලයන්ගෙන් කිලිටි වූ සිත් ඇතිව හෘදය සාක්ෂියට අනුව තුමූ නිවරදිව යන තත්වයෙන් පිරිහුණු පිහිටක් නැත්තෝ යැයි වටහා ගනිති. එවිට යම් තැනකින් පිහිටක් ලැබේ යැයි සිතද්ද අන්ධයන්සේ එතන පිහිට අයදිති. යදින්නාගේත් නොයදින්නාගේත් සමහර උත්සාහ අදහස් ආදිය සඵල වන්නේය. යදින්නාගේ ඒ සඵලත්වය ඔහුගත් මිසදිටුව තහවුරු වීමට හේතු වෙයි. එය ඔහුගේ විනාශයේ ආරම්භයයි. ලෞකික හෝ වේවා ලෝකෝත්තර හෝ වේවා මේ කිසිවක් බාහිර බලවේගයක පිහිටෙන් ලැබිය නොහැකි බවත් පිළිවෙතකට අනුව කටයුතු කිරීමෙන්ම ලැබිය හැකි බවත් සිඟාලෝ වාද සූත්‍රයෙහි මැනවින් පැහැදිලි වෙයි. එම සූත්‍රයෙහි දෙලොවම සතුටු විය හැකි ඉතා සාර්ථක ලෞකික දිවියක් ගත කරන අයුරු පෙන්වා දී ඇත. ලෝකෝත්තර දියුණුව හෝ වේවා, ලෞකික දියුණුව හෝ වේවා, මොනෑම් ආකාරයක දුකක් හෝ සැපක් හෝ වේවා, ඒ කිසිවක් බාහිර දේවත්වයක් මත හෝ වෙනයම් බලවේගයක් මත පැවිරීම බුදුදහම සර්වාකාරයෙන්ම බැහැර කරන බව සෑම බෞද්ධයෙකුම මනවින් වටහාගත යුත්තේකි. පිළිගැනීමට අකමැති වුවත් එම විශ්වාසය මිත්‍යා දෘෂ්ටි වැළඳ ගැනීමක් ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළහ. මෙවන් විශ්වාස ඇත්තා තමා බෞද්ධයෙක්යැයි ප්‍රතිඥා කළේද හේ බුදු දහමේ යථාර්ථයෙන් බැහැරින් බැහැරටම යන්නෙක් වෙයි. මිසදුරු දරණ සමාජයකම පහළ වන බුදුරජාණන් වහන්සේ ඒ මිසදිටු ග්‍රහණයන්ගෙන් සත්වයා මුදවා ගැනීම පිණිස දහම් දෙසන සේක. සම්මා සම්බුදුවරයාණන් වහන්සේ ලොව පහළවන්නේ ලෞකික දියුණුවයයි කියූ පංචකාමයන් වර්ධනය කිරීම පිණිස නොව, ඒ ලෞකිකත්වයෙන් ලෝකෝත්තරත්වයට පමුණුවා සර්වකාලික වූ සුවයක් සත්වයා හට ලංකර දීමටය. නැතහොත් සාංසාරික වූ දුක්ඛයෙන් සත්වයා මුදවාලීමටය. සංසාර ගමන. සංසාරයේ යනු ස්කන්ධ, ධාතු, ආයතනයන්ගේ ප්‍රතිලාභයයි. නැතහොත් කාම බව, රූප බව, අරූප භව යන භවත්‍රයට අනුරූපව ඒ ඒ භවයනට අයත් ස්කන්ධ ධාතු ආයතනයන් ඒ ඒ භවයන්හි රැස් කිරීමයි. පුනර්භවය යනුද මේ ක්‍රියාවලියට නමකි. කුමන භවයක ඉපදුනත් ඒ දීර්ඝායු ඇති අරූපී බඹතලයක නිරුපද්‍රිතව මහා කල්ප 84 දහසක් ආයු වින්දත් කවදා හෝ ඉන්චුත වන්නට සිදුවන්නේය. භව සංසරණය හේතු ප්‍රත්‍යයක් නිසාම සිදුවන බැවින්, හෙවත් හේතුන්ගේ සංස්කරණයක් වන බැවින් ඒ සංස්කාරයන්ගේ ස්වභාවය වූ අනිත්‍ය ස්වභාවයට සෑම භවෝත්පත්තියක්ම යටත් වන්නේය. අවිද්‍යාවෙන් වැසුණු සත්වයෝ සංස්කාරයන්ගේ මේ අනිත්‍ය ස්වභාවය නොම දකිති. ඔහු පංචකාමයන්හි ආස්වාදනය කරමින් ඉඳුරන් පිනවීම් හේතුවෙන් කුසල අකුසල කල්ම රැස් කරන්නාහ. එබැවින් සුගති දුර්ගති වශයෙන් කාම භවයෙහි උපදෙමින් චරා මරණාදී අපමණ දුකට පත්වන්නෝ වෙති. කාමයන්ගේ තියුණු වූ ගෝර වූ ආදීනව දකින ඥානවන්තයෝ ආධ්‍යාත්මික සුවය පිණිස බවුන් වඩති. ධ්‍යාන ලබා ධ්‍යානයන්හි ඇලුම් කිරීම හේතුවෙන් රූප භව, අරූප භව යන බ්‍රහ්ම ලෝකයන්හි උපදෙති. එහි කර්මානුරූපව කල්ප ගණනක් ධ්‍යාන සුව විඳිනුයේ ඒ උපතට හේතු වූ ධ්‍යාන නම් වූ ක්‍රියාශක්තිය අහෝසි වීමෙන් ඒ භවයන්ගෙන් චුතව සුගතියට ද යති, දුගතියට ද යති. එබැවින් ඔහුද ජරා මරණාදියෙන් නොමිදුනෝ වෙති. ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන්ගෙන් නොමිදුනෝම වෙති. තථාගත වූ සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේ ලොව පහළවන්නේ මේ භව සංක්‍රමණයෙහි කටුක භව ලෝකයාට වටහා දී එම දුකින් ලෝකයා මුදවා ගැනීමට විනා මෝඩයන් සතුටු වන පස්කම් සුව සඳහා අනුශාසනා කිරීමට නොවේ. ලෞකික දිවියේ සාර්ථකත්වය පිණිස තථාගතයන් වහන්සේ විසින් අවවාද කරනු ලැබුවද ඒ අනුශාසනා සියල්ල ප්‍රඥාවට මුල් තැනදී නිර්වාණය කුළු ගැන්වෙන අයුරින්ම දේශනා කොට ඇත්තේ සත්වයා කෙරෙහි පතල මහා කරුණාවෙන් යුක්තවය. එබැවින් ඒ සම්බුදු ගුණ මහිමය මෙනෙහිකොට සියල්ලෝම දුකින් මිදීමට වෙරවඩත්වා. සසරින් මිදීමට නම් ඒ සඳහා බලවත් උවමනාවක් ඇතිවිය යුතුය. සසර දුක පිළිබඳ දැනීම සසරින් මිදීමට උනන්දුව ඇති කරවයි. සදහැත්තේට සසර දුක පිළිබඳ සිතා බැලීම පිණිස සංයුක්ත නිකායේ අනමතග්ග සංයුක්තේහි එන පරිදි සංසාර ගමනෙහි ආදීනව මදක් සිතා බැලීම වැදගත් වේ. පංචස්කන්ධය මමය මාගේයයි තණ්හාවෙන් මමායනේ කිරීම නිසා සත්වයායයි කියනු ලැබේ. එබැවින් සත්වයා යනුවෙන් අදහස් කරන්නේ පුද්ගලයෙකු නොව පංචස්කන්ධයම බව දත යුතුය. සසර සැරිසරණුයේ මේ පංචස්කන්ධ සංඛ්‍යාත දුක් පොදිය මිස මම හෝ මගේ ආත්මය හෝ නොවේ. යථාපි මූලේ අනුපද්ද වේදල්හේ ජින්නෝපි රුක්ඛෝ පුනරේව රූහති ඒවම්පි තණ්හා නුසයේ අනුහතේ නිබ්බත්තති දුක්ඛ මිදං පුනප්පුනං. ධම්මපදය. උපත්‍රව රහිත මුල තදින් පොළව අල්ලාගෙන සිටීද අගින් කැපුවා වූ ගස නැවත නැවත දළුලයි. එලෙසින් තණ්හාවේ අනුෂය නොසිදී ඇතිතාක් පස්කන්ධ නැමැති මේ දුක නැවත නැවත හටගනී. මේ දුක කවදා හටගත්තේද? කල්පේ කොතෙක් දිගදැයි උපමාවකින් දක්වන ලෙස ඉල්ලා සිටි භික්ෂුවකට කල්පය විග්‍රහ කළ බුදුරජාණන් වහන්සේ, මහණ, කල්පය දිගය, එය මෙතෙක් අවුරුදු සිය දහසක් යැයි කියා සිතීමට පහසු නැත. යම් ලෙසකින් දිගින් යොදුනක්, එනම් සැතපුන් දහසයක් පමණ දිග ඇති, යොදුනක් පළල ඇති, යොදුනක් උස ඇති, සිදුරු නැති, විවර නැති ශෛලමය පර්වතයක් වසර සියයකට වරක් බැගින් කසේ සලුවකින් පිරිමදින්නේ යම් දිනක පර්වතය ගෙවීයේද පර්වතය ගෙවී යෑම ඉක්මනින්ම සිදුවේ, කල්පය ගෙවීම අවසන් නොවේ. මෙසේ ගෙවී ගිය කල්ප සිය දහසකැයි කියා හෝ ගණන් කිරීමටවත් නොපිළිවනැයි වදාළසේක. තවත් භික්ෂුවක ඇසූ එම පැනයටම උපමාවක් දැක්වූ තථාගතයන් වහන්සේ, යම්සේ දිගින් පළලින් හා උසින් යොදුන බැගින් වූ ලෝහමය ප්‍රාකාරයෙන් වටකරන ලද නුවරක මුදුන් කොට අබැටින් පුරවන ලද්දේ වේද, වසර සියයකට එක බැගින් වසර සියයෙන් සියයට එක් අබෑටය බැගින් ඉවත දැමීමෙන් යම් දිනක එම නුවර අබ ඇට ප්‍රමාණය අවසන් වේද, ඒ අවසන් වීම ඉක්මනින් සිදුවේ, කල්පය තවමත් අවසන් නොවන්නේය. එසේ ගෙවි ඉක්ම ගිය කල්ප ප්‍රමාණය මෙතෙක් සිය දහසකයි කියාද ගණන් කළ නොහැකියැයි වදාළහ. නැවතද බුදුරජාණන් වහන්සේ පෙර වෙත පැමිණි බොහෝ භික්ෂූන් වහන්සේලා, ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස මෙතෙක් එවන් කල්ප කොතෙක් ඉක්ම ගියේ දැයි විමසූයෙන්, මහණෙනි, යම්සේ අවුරුදු සියයක් ආයුෂ ඇති භික්ෂූන් වහන්සේලා හතර නමක් දිනකට කල්ප සිය දහසක් බැගින් සිහි කරත් ඔවුන් විසින් කල්පයෝ සිහිකොට අවසන් කරනු නොලැබත්, අවුරුදු සියයකට පසු කල්ලිය කරන ඒ භික්ෂූහු සිව් දෙන සිහි කිරීමට කල්ප ඉතිරිව තිබියදීම කලුරිය කරති වදාළහ. තවත් බමුණෙකු ඇසූ එම පැනයටම පිළිතුරු දුන් බුදුරදහු, බමුණ, යම්සේ ගංගා නදිය යම් තැනකින් හටගනීද, යම් තැනකින් මහා සයුරට වැටේද, මේ අතර යම් වැලියට ප්‍රමාණයක් වෙයිද, එලෙසින්ම මෙසේයයි දහසකේ කියා ගණන් කළ නොහැකි තරම් කල්පයෝ ඉක්ම ගියාහුයැයි වදාළහ. අනමතග්ගෝ යම් භික්ඛවේ සංසාරෝ පුබ්බා කෝටි න පඤ්ඤායති. අවිජ්ජානි වරණානං සත්තානං තණ්හා සංයෝජනානං සන්ධාවතං සංසරතං. මහණෙනි, මේ සසර අනුව සිහි කරනුයේ పూర్ව කෙලවර නොපැනෙන්නේය. එබැවින් අවිද්‍යා නීවරණයෙන් වැසි තණ්හා සංයෝජනයෙන් බැඳී දිවෙන සත්වයන්ගේ పూర్ව කෙලවරක් නොපැනවිය හැකිය යනුවෙන් වදාළේ ඇයිදැයි සැදැවතුන් හට තේරුම් ගැනීම අපහසු නොවේ. පරපුරේ කෙලවර. මහණෙනි, මේ දඹදිව යම්තා තනදඬු අතුකොළ ඇද්ද ඒ සියල් එක්කොට සතරඟුල් කැබලිවලට කපා මේ මාගේ මවය, මේ මවගේ මවය යනාදී වශයෙන් කියමින් ඒ එක් එක් කැබැල්ල බැගින් පසකින් තබන්නේ තනදඬු අතුකොළ අවසන් වන්නේ මුත් මව් පරපුර එතකින් අවසන් නොවන්නේය. එසේම පියාගේ පරපුරද අවසන් නොවන්නේය. මහණෙනි, මේ සසර දිවෙන සැරිසරණ කාලයේහි අමනාපයන් හා එක්වීමෙන් මනාපයන්ගෙන් වෙන්වීමෙන් හඬන වැළපෙන ඔබලාගේ දෙනෙතින් වැගිරුණු කඳුළු එකතු කළේ නම් ඒ කඳුළු සතර මහා සාගරයේ ජලයට වැඩිවන්නේය. මෞමල දුක දිගු කලක් විඳින ලදී, පියා මල දුක විඳින ලදී, සෝරා මල දුක විඳින ලදී, සොයිරි මල දුක විඳින ලදී, පුතා මල දුක විඳින ලදී, දුව මල දුක විඳින ලදී. මෙසේ මනාපයන්ගෙන් වෙන්වීමේ දුක නිසා දෙනෙතින් ගලාගිය කඳුළු ප්‍රමාණය නිමක් නොවේ. භෝග ව්‍යසනයන් නිසා හෙළු කඳුළුද අපමණ වේ. රෝග ව්‍යසන ආදී අමනාපයන් හා එක්වීම නිසා දෙනෙතින් ගැලූ කඳුළුද අප්‍රමාණය. සිව් මහසයුරේ ජලයටද වැඩිය. යම්සේ අහසට දැමූ දණ්ඩක් වරක් මුලින් වැටෙයි, වරක් අගින් වැටෙයි, වරක් සරසට වැටෙයි. එමෙන්ම අවිද්‍යාවෙන් වැසුණු, තෘෂ්ණාවෙන් බැඳුණු අග්මුල් නැති සසරේ ඒ මේ අත දිවෙන සත්වයෝ වරක් මෙලොවින් පරලොවට යති, වරක් පරලොවින් මෙලොවට එති. එසේ සුගති දුර්ගති වශයෙන් ඒ ඒ තැන්වල උපදින්නා වූ සත්වයකු එක් කල්පයක් ඇතුළත ලද ආත්ම භාවයන්ගේ ඇටසැකිලිවල ඇටගොඩ එක් රස් කළේ නම් වේපුල්ල පර්වතය හා සමවන්නේය. අගමුල් නොපෙනෙන මේ සංසාරයේහි එහා මෙහා දිවෙන ඔබ ගවයන්ව උපන් කල හිස සිඳීමෙන් වැගිරුණු ලේ සිව් මහා සයුරේ ජලයට වැඩිය. එසේම මේ ගවයන්ව ඉපදී, එළුවන්ව ඉපදී, තිරෙළුවන්ව ඉපදී, මුවන් ඌරන් කුකුලන් ආදී වශයෙන් ඉපදී ඒ ඒ සත්වයන්ට අයත් ආත්ම භාවයන්හි වශයෙන් හිස් සිඳුම් ලැබ ගලාගිය ලේ සිව් මහා සයුරු ජලයට වැඩිවෙයි. මහණෙනි, මෙලෙස සසර සැරිසරණ ඔබ හැම විසින් දිගු කලක් අපමණ දුක් විඳින ලදී. ඔබගේ මල සිරුරු වලින් මහා පොළව වර්ධනය කරන ලදී. එහෙයින් මහණෙනි, සීලු සංස්කාරයන් කෙරෙහි කලකිරීම නිසිමය. මේ සසරින් මිදෙනු සුදුසු වන්නේමය. ඒ සඳහා වෙර වැඩිය යුතුයයි බුදු පියාණෝ වදාළහ. මේ අයුරින් සසර විඳි දුක් විග්‍රහ කොට අවසන් කළ නොහැකිය. දුක්ඛකන්ද සූත්‍රාදීෙහි තවත් නානා ප්‍රකාර දුක් විග්‍රහ කොට ඇත. කියන ලද සසර ස්වභාවය අනුව සලකා සසඳීමෙන් සිතා බලන්නේ නම් මේ නැවත නැවත ඉපදීම නම් වූ ජාති දුක්ඛයෙන් වහා නිදහස්ව සියලු දුක් අවසන් කිරීමේ සනසුම කෙතරම්ද යන්න පහත සඳහන් බුද්ධ වචනයෙන් සිතාගත හැකිය. මහණෙනි, මහසයුරෙන් දිය බිඳක් හෝ දෙකක් ඉවතට ගන්නේ නම් සෝවාන් වීමෙන් වැඩිතරමින් ජාති හතකට කාම භවයේ හිසරිසරීම සීමා කරන ආර්ය ශ්‍රාවකයා සසරෙහි වින්දා වූ දුක මහසයුරේ ජලයට සමවන්නේය. ඔහුට තවත් විඳින්නට ඇත්තේ අර ඉවතලු දිය බිඳුව හෝ දිය බිඳු දෙක සමාන දුකක් පමණකි. ඇතැම් බුදුගුණ නොදැන සැදැහැයෙන් පිරිහුණු බෞද්ධ නාමධාරීන් හැම ආගමේම උගන්වන්නේ හොඳ නරක දෙකයි කියමින් බුදු දහමද අනෙක් ආගම් හා සමකිරීමට වෑයම් කරද්දී ලොව උගත්හු බුදු දහම සොයා එන්නෝය. සමහර ආගම් සමාජයේ දුගී දුප්පත්කමේ මුවාවෙන් අනිසි බලපෑම් කොට තම පිරිස වැඩි කර ගැනීමට උත්සාහ ගන්නේ ඒ ආගම් ධර්ම ශක්තියෙන් හිස් බැවිනි. බුදු දහම එහි 2600කට අධික ඉතිහාසයක් තුළ අනිසි බලපෑම් කොට අන්‍යයන් මුලා කොට ශ්‍රාවකයන් බලෙන් හරවා ගැනීමක් පිළිබඳව එකදු සටහනක් දැකිය නොහැකිය. ඒ බුදු දහම සර්වඥතා ඥානයෙන් දේශනා කරන ලදුව මහමෙරසේ නොසැලී සිටීමේ ධර්ම ශක්තියෙන් පිරිපුන් බැවිනි. යමෙක් නැනවත් නම් බුදු සසුනෙහි පැහැදීමට අන් කිසිවක් නැතත් මේ කරුණම ප්‍රමාණවත් වන්නේය. සම්බුදුවරයෙකු ලොව පහළවීම අතිශය දුර්ලභ කරුණකි. තුන් ලොව කිසිවකුට නොදැවිනි. තවත් සම්බුදුවරයෙකුට පමණක් සමවන බැවින් අසම සමව දෙපා ඇතියනට අග්‍රව ආශ්චර්ය මනුෂ්‍යව ලොව පහළවන ඒ තථාගත වූ අරහත්තු සම්මා සම්බුදුරජාණන් වහන්සේ බොහෝ දෙනාට හිතසුව පිණිස ලොවට අනුකම්පා පිණිස දෙවි මිනිසුන්ට හිතසුව පිණිස පහළ වන සේකැයි අංගුත්තර නිකායෙහි දක්වා ඇත. ඒ අන් කිසි හේතුවක් නිසා නොව ජාති කාන්තාරය නම් වූ අපමණ දුක සහිත සසරින් සත්වයා මුදවාලීම පිණිසය. චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කිරීම පිණිසය උන්වහන්සේ සදහම් දේශනා කරන බැවිනි. බුද්ධෝසෝ භගවා බෝධාය ධම්මං දේසේති යනුවෙන් වදාලේ එම කාරණයයි. උප්පාදෝවා භික්ඛවේ තථාගතානං අනුප්පාදෝ තථාගතානං තිතාවාසා ධාතු ධම්මට්ඨිතිකා ධම්ම නියාමතා සබ්බේ සංඛාරා අනිච්ඡාති තං තථාගතෝ අභිසම්බුජ්ජති අභිසමේති අභිසම්බුජ්ජිත්වා අභිසමෙත්වා ආචික්කති දේසේති පඤ්ඤපේති පට්ඨපේති විවරති විභජති උත්තානි කරෝති සබ්බේ සංඛාරා අනිච්ඡාති. මහණෙනි, තථාගතයන් වහන්සේ උපන්නා වූ නූපන්නා වූ හෝ වේවා සියලු සංස්කාරයෝ අනිත්‍යයි යන ඒ ධර්ම ධාතුව ස්වභාව ධර්මයේ පැවැත්මය. ස්වභාව ධර්මයේ නියමයයි. තථාගතයන් වහන්සේ එය අවබෝධ කෙරෙති, අභිසමය කෙරෙති. අවබෝධ කොට අභිසමය කොට සියලු සංස්කාරයෝ අනිත්‍යයි වදාරති, දේශනා කරති, පනවති, පිහිටුවති, විවරණය කෙරෙති, විභාග කෙරෙති, ප්‍රකට කෙරෙති. දුක්ඛ අනත්ත සත්‍ය දෙකෙහිද මෙසේමය. අවිද්‍යාව නැමැති අඳනෙත් ඇති හේයින් අනිත්‍ය නිත්‍යසේ දකින, දුකම සුවය ලෙස දකින, අනාත්මයම ආත්ම ලෙස දකින, එය සුභය සුඛය මමය මාගේයයි ගිලගන්නා වූ තෘෂ්ණාගිනි දැල්ලේ සැඩකිරණ දහරින් පීඩිතව පිපාසිතව සසරෙහි එහා මෙහා සුගති දුගති වශයෙන් දිවෙමින් අතරමංව පිළිසරණ සොයන අසරණ සත්වයාගේ අවිද්‍යා දිනිතේ මේ සද්ධර්මයේ නැමැති අමා ඔසුව ගල්වා විද්‍යා ලෝකයේ ලබා දී ඒ අමා දහරින්ම තෘෂ්ණාවේ ගිනි දැල්ල නිවා හැර පවස සංසිඳුවා ලොවෙහි යථා ස්වභාවේ වටහා දෙන සදහම් දන්නා වූ නුවණැත්තෝ ඒ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි සැදැහැ පිහිටුවත් මෙලෙසින් ලෝකේහි ධර්මතාව අවබෝධ කොට වදාළ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සර්වඥතා ඥාණය මහසයුරට උපමා ඇත්තේය. සාගරයේ වෙත නව දිසාවකින් ගලා බසින්නා වූ එකිනෙකට නොදෙවිනි වූ මහා ගංගාවෝ නව දෙනෙක් වෙති. කොතෙක් ගංගාවන් මහා සයුර හා එක්වුවද ඒ ගංගා ජලය රසයෙන් සයුරු ජලය හා සමවන්නාසේ තථාගතයන් වහන්සේගේ සර්වඥතා ඥාන සාගරයේ වෙත ගලන්නා වූ ඒ නවගුණ ගංගාවෝ එම සයුරු ජලය හා මුසුවන්නාහු සර්වඥතා ඥාන රසය හා සැසඳෙන්නෝය. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ කරුණින් සම්මා සම්බුද්ධය, මේ කරුණින් සුගතය, මේ කරුණින් ලෝකවිදූය, මේ කරුණින් අනුත්තර පුරිස ධම්මසාරතීය, මේ කරුණින් සත්තා දේව මනුස්සානංය, මේ කරුණින් බුද්ධය, මේ කරුණින් භගවායයි තථාගතයන් වහන්සේ කෙරෙහි පවත්නා වූ ගුණයෝ නව දිනෙක් වෙද්ද ඒ නව මහා ගුණයෝ තථාගතයන් වහන්සේගේ සර්වඥතා ඥානය නැමැති මහා සයුර හා මුසුවන මහා නදී නව දිනෙකු බඳු වෙති. ඒ නවවිධ බුදුගුණ ගංගා අතුරෙන් කුමන ගංගාවකට හෝ බැසගෙන පිහිනන්නා වූ යම් නැනවතෙක් වේද ඔහුගේ සකල ශරීරයම සැදැහැ නැමැති සිහිල් ජල පහසින් වෙලා ගන්නේ කිසිදා වෙහෙසක් නොදැනීමය. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සර්වඥතා ඥාන සාගරයට පිවිසෙන්නේ එහි වෙසෙන්නා වූ සෝවාන් ආදී මහා සත්වයන් දකින්නේ ඔවුන් හා එක්ව නිර්භයව සුවපත් වන්නේය. බුදු ගුණ මනසිකාරය. සචේ තුම්හා කම් භික්කවේ අරඤ්ඤ ගතානං වා රුක්ඛ මූල ගතානං වා සුඤ්ඤාගාර ගතානං වා උපජ්ජේය භයං වා චම්බිතත්තං වා ලෝමහංසෝ වා මමේව තස්මින් සමයේ අනුස්සරෙය්‍යාත. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදූ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති. මමං හිවෝ භික්ඛවේ අනුස්සරතං යම් භවිස්සති භයං වා චම්බිතත්තං වා ලෝම හංසෝ වා සෝ පහිස්සති. තං කිස්ස හේතු තථාගතෝ භික්ඛවේ අරහං සම්මා සම්බුද්ධෝ වීතරාගෝ වීතදෝසෝ වීතමෝහෝ අභීරු අච්ඡම්බේ අනුත්‍රාසි අපලා ඊති. මහණෙනි, ඉදින් නුබලා අරණ්‍යකට හෝ රුක්මුලකට හෝ ශුන්‍යාගාරයකට ගියේ බියක් තැති ගැනීමක් ලොමු දහ ගැනීමක් ඇති වූයේද එවිට ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදූ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවා යනුවෙන් මා සිහි කරන්න. එසේ මා සිහි කරන නුඹලාගේ යම් බියක් තැති ගැනීමක් ලොමු දැහැගැන්මක් වෙයිද එය පහව යන්නේය. ඒ කවර හේඳයත් අරහත් සම්මා සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේ රාගය දුරු කළහ, ද්වේෂය දුරු කළහ, මෝහය දුරු කළහ. එබැවින් උන්වහන්සේ බිය නැත්තාහු, තැතිගැනීම් නැත්තාහු, පලා නොයන්නාහු වෙති. මෙලෙස බුදුගුණ සිහි කළ යුතු අයුරුත් ඉන් බිය පහවන අයුරුත් එසේ වීමට හේතුවත් ධජග්ග සූත්‍රයෙහි දේශනා කොට වදාළහ. මේ අනුව යමෙක් ඒ භාග්‍යවතුන් වහන්සේ වීතරාග, වීතදෝස, වීතමෝහ ගුණ සමුදාය නිතර නිතර සිහිකරනුයේ නම්, බොහෝ කොට සිහිකරනුයේ නම්, ඔහුගේ සිත රාග, ද්වේෂ, මෝහ දුරු කිරීම පිණිස නැමෙන්නේය. පංචකාමයන්හි ගිජු නොවන්නෙක් වන්නේය. ශාස්ත්‍රූන් වහන්සේ කෙරෙහි ගෞරව ඇත්තෙක් වන්නේය. තථාගත සද්ධර්මයේ කෙරෙහි පැහැදුනේ තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක වූ ආර්ය සංඝයා කෙරෙහි පැහැදුනේ බලවත් සැදැහැ ඇත්තෙක් වන්නේය. රාග දෝෂ මෝහයන් තුනී කරමින් ප්‍රඥා වර්ධනය කරන්නේ මහා පුණ්‍යවන්තයෙක් වන්නේය. බුදුගුණ සිහි කරන්නා සිහි නුවණින් යුක්ත බැවින් සියලු දුක් ඉවසීමෙහි ශක්තිය ලැබෙන්නේය. බුදුරදුන් කෙරෙහි පරිත්‍යාග කළ ජීවිත ඇති බැවින් ද්වාරත්‍රයෙන් යම් අකුසල කර්මයක් සිදු කිරීමට අවස්ථාවක් එළඹෙන්නේද බුදුරජාණන් වහන්සේගේ ඉදිරියෙහිදීමෙන් විලිබිය ඇතිවන්නේ පවින් වලකින්නේය. අප්‍රමාදී විහරණ ඇත්තෙක් වන්නේය. මේ ආත්ම භවයේදීම රහත් නොවූයේ නම් ඒකාන්තයෙන්ම සුගතියෙහි උපදී. ශ්‍රිජු පැතුම් ඇත්තේ ආසන්න භවයකදීම සියලු කෙලෙසුන් නසා අරහත්වේ පසක් කරන්නේය. අරහන් ආදී බුදුගුණ මෙනෙහි කිරීම මෙසේ මහත්ඵල මහානිසංස ලබා දෙන්නක් බැවින් ඒ බුදුගුණ හැකිතරම් දුරට සූත්‍රානුසාරයෙන් බුදු වදන් තුළින්ම තහවුරු කොට දැක්වීම මේ ග්‍රන්ථයේ අභිප්‍රායයි. මේ පොත පරිහරණය කිරීමෙන් බුදුගුණ භාවනාව වඩා දහම් දැනුමත් දියුණු කරගත හැකි වෙයි. බුදුගුණ වැඩීමත් දහම් දැනුම දියුණු වීමත් සමගම සිහිය හා නුවණ වැඩෙන විට ආනාපාන සති, මෛත්‍රී ආදී අනෙක් භාවනා වැඩීමද ඉතා සාර්ථක ලෙස කිරීමට අවස්ථාව සැලසෙන්නේය. බුදුගුණ සිහි කිරීමෙන් බුදුරදුන් කෙරෙහි පැහැදීමත් ශ්‍රද්ධාවත් ඇතිවන්නේය. බුදුගුණ නිතර මෙනෙහි නොකරන බැවින් ශ්‍රද්ධාවෙන් පිරිහින්නේය. තෘෂ්ණාදී අකුශලයන්ගෙන් වැඩෙන්නේය. පහසුවෙන් මිසදිටුවලට යටවන්නේය. මෙසේ ඥානයෙන් බැහැර යන ඕහු සසරට වැටෙන්නාහු දුකින් නොමිදෙන්නෝය.